සම්පූරිතාපමිත පාරමිතාබලේන විද්වන්සියෝකිලකිලේස සමෝහජාලං කේනේව ලන්ද අරහං අරහෝතිනාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙන්ත්වා සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛං සච අතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝප සමගාමිනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුඤ්චති ති. ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානය මගින් සතිපතා සිද කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුඟන් දෙනටයි බලාපොරොත්තු වන්නේ. අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනා අතර ප්‍රධානතම මාතෘකාවක් චතුරාර්ය සත්‍යය. මේ චතුරාර්ය සත්‍ය කියන ප්‍රධාන තේමාව බුදුදහමේ ප්‍රධාන මාතෘකාවක් වෙනවා. එකතකින් එය ඍජුවම දුකෙන් නිදහස් වෙන මාර්ගය ප්‍රකාශ කරන දේශනාවක්. අනිත් අතින් ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනික පමණක් අහන්නට ලැබෙන සුවිශේෂී දේශනාවක් විදියට චතුරාර්ය සත්‍යය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තවත් වෙන විශේෂත්වයක් තමයි සසර දුකෙන් නිදහස් වීම සඳහා යම් තාක් දේශනා භාගතුන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරානම් ඒ සියලු කරුණු චතුරාර්ය සත්‍ය කියන මාතෘකාව යටතේහි ගොනු කරන්න පුළුවන්. අන්නේ අතින් බලන විට මේ මාතෘකාව ප්‍රධාන තේමාවක් වෙනවා. අප පසුගිය සති කිහිපෙහි බුදුදහමෙහි මූලික කරුණු සාකච්ඡා කළා. ප්‍රථම දේශනාවෙන් බුදුදහමේ මූලික සැකැස්මත් ධර්මයේ ගුණත් අප සාකච්ඡා කළා. ධර්මයේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාව, ඒ දහම මෙලොව ජීවිතයේ සාර්ථක කරගන්නත්, පරලොව ජීවිත සුගතිගාමී කරගන්නටත්, නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් ඉවහල් වන ආකාරය අප සාකච්ඡා කළා. ගිය සතිය අපේ දෙවනි දේශනා විදියට කර්මය පිළිබඳව සාකච්ඡා කළා. කර්මයත්, ඒ කර්මය තුළින් ජනිත වන විපාකත්, ඊට අදාළ කරුණොත් අප විස්තර කළා. අද අපේ චතුරාර්ය සත්‍ය දේශනාවයි සිදු කරන්නේ. මේ චතුරාර්ය සත්‍ය කියන තේමාව බුදුදහමෙහි හදවත විදියට සඳහන් කරන්න පුළුවන්. භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ හා පුරා කියා දේශනා කළ මංගල ධර්ම දේශනාවෙන්ම චතුරාර්ය සත්‍ය ලෝකෙට පැහැදිලි කළා. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍යය පැහැදිලි කළා දීලා එය තිපිරිවට්ට ද්වාදස ආකාරයකට නැත්නම් කාරණා තුනක් හතර ආකාරයකට විස්තර කළා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් මේ 12 ආකාරයකට සුවිශේෂී විග්‍රහයක් සිදු කළා. දුක්ඛ සත්‍යය පිරිසින් දැනගන්නටත්, සමුදය සත්‍ය ප්‍රහිණ කරන්නටත්, නිරෝධ සත්‍යය සාක්ෂාත් කරන්නටත්, මාර්ග සත්‍යය වඩන්නටත් බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට අනුශාසනා කළා. මේ මාතෘකාව සම්බන්ධයෙන් කතා කරද්දී දුක්ඛ සත්‍යයත් කියන කාරණා දෙකක් තියෙනවා. සමුදයත් සමුදය සත්‍යයත් කියන කාරණා දෙකක් තියෙනවා. නිරෝධය නිරෝධ සත්‍යය, මාර්ගය මාර්ග සත්‍ය කියන මෙන්න මේ කොටස් දෙක බැගින් අපට විග්‍රහ කරන්න පුළුවන් මේ මාතෘකාව. ඒක අතින් අපට ඊටාම සරලව දුක කියන්නේ මොකද්ද? ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩ වීම, මරණ ආදී වශයෙන් සරලව දුක විස්තර කරන්න පුළුවන්. ඒ වගේම දුකට හේතුව තෘෂ්ණාව විදියට විස්තර කරන්න පුළුවන්. දුක නැති කිරීම, දුක්ඛ නිරෝධය, තෘෂ්ණාව නැති කිරීම නැත්නම් නිවන විදියට කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඒ දුක නිරෝධ කරන මාවත ලෙස සම්මා දිට්ඨිය පෙරට කොටගත් වූ ආරස්විංග මාර්ගය පැහැදිලි කරන්න පුළුවන්. මේක ඉතාම සාමාන්‍ය සරල විස්තරයක්. මේ කරුණ හතරව බොහෝ දේශනාවලදී අසා දැනගෙන තියෙනවා. නමුත් වෙනතුනේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ධර්මයේ සොයා යන්න මේ කරුණ තවත් ගැඹුරට විස්තර කරන ආකාරය ධර්මය තුලින් අපට දැක ගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය පිළිබඳව කරුණ දේශනා කරද්දී මේ මාතෘකාව ත්‍රිපිටකයේ ස්ථාන කිහිපයක විශේෂයෙන් සඳහන් වෙනවා. ඒ අතර විනය පිටකයේ මහාවග්ග පාළියේ බුදුරජාන් වහන්සේ ධම්මචක්ක දේශනා විදියට නැත්නම් පස්වග මහණුට කරපු අනුශාසන වාක්‍ය විදියට ප්‍රථමයෙන්ම අපට මේක හමු වෙනවා. ඒ වගේම සංයුත නිකායේ සත්‍ය සංයුත්තේ සූත්‍ර ගණනාවක් මේ සඳහා තේමා කරමින් දේශනා කළ තියෙනවා. ඊළඟට අභිධර්ම පිටකයේ යමක ප්‍රකරණයේ සත්‍ය යමකේ කියලා කොටසක් තියෙනවා. ඒ කොටසේ තවදුරටත් මේ පැහැදිලි කරනවා. විභංග ප්‍රකරණයේ සත්‍ය විභංගයේ කියලා කොටසක් තියෙනවා. ඒ කොටසේදීත් මේ මාතෘකාව පිළිබඳව කරුණු අපට දැනගන්නට පුළුවන්. ඉතින් මේ ස්ථානවල ඇතුළත් කරුණු ඇතුළත් කරමින් අපට ලැබිලා තියෙන කාලය අනුව කරුණෝ පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ. පින්නතුනි ධර්ම ශ්‍රවණය කරන වෙලාව අපේ ජීවිත ආශිර්වාදයේ භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාවක්. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඔබ උත්සාහ කරන්නට ඕන. පින්නතුනි සසර කළා වූ මහා පුණ්‍ය කර්මවල සහ ආධ්‍යාත්මික ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් ලෙසයි ඔබට මේ සද්ධර්මය ලැබෙන්නේ. ඒ පුණ්‍ය කර්මයට විපාකයක් විදිහට ලැබෙන මේ සද්ධර්මයේ ලැබෙන අවස්ථාවේදී අප දක්ෂ වෙන්නට ඕන අට්ඨේකත්ව මානසිකත්ව ඕහිසසෝසෝ ධම්මං සුනාති කීරපු ආකාරයට හොඳට කරුණු මෙනෙහි කරමින් සිහිය නුවණ එළම කරගෙන අවධානයෙන් බණහන්නට ශ්‍රාවකයන් ඉදිරියට ඔබ දක්ෂ වෙන්නට ඕන. ඇතැම් විට එක වේලාවක් අහලා එක වාරයක් අහලා තේරුම් නොගියත් නැවත නැවතත් මේ කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා කියන්නේ ඊටාම සරලම දේශනාවක් නෙවෙයි. සාමාන්‍ය දේශනාවකට දකින්න ලැබෙනවා දාන කතා, සීල කතා, සග්ග කතා ආදී වශයෙන් සරලව කියන කාරණෝ බුදුදහමේ තියෙනවා. යුතුකම් පිළිබඳව, වගකීම් පිළිබඳව, ඒ වගේම මංගල කරුණෝ මේ වගේ සරල දේශනා බුදුදහම තුළ විස්තර වෙනවා. නමුත් පින්නතුනි අතර විශේෂයෙන්ම මේ නිර්වාණගාමි මාර්ගය, විමුක්ති මාර්ගය, මොක්ෂ මාර්ගය දේශනා කරද්දී ඒ කරුණු ඉතාම සියුම්. එය පටිසෝතගාමින් නිපුණං දුද්දසං අනුන් කියලා දේශනා කළා. මේ දේශනා උඩුගම් බලයන දහම ගංගාවක් උඩට ගලා යනා වගේ මේක සම්පූර්ණ ලෝක විවහාරයෙන් අනිත් පැත්ත කියන දේශනාවක් මේක. ඒක නිපුණං දුද්දසං අනුන්. මේක ඉතාම ප්‍රඥාගෝචර දෙයක්, තේරුම් ගන්න අමාරු දෙයක්, ඉතාම සියුම් දෙයක් විතර දේශනා කරනවා. ඔබ දක්ෂ වුණොත් පමණයි මේ සියුම් කාරණය වෙනත් දේශනාවලින් වෙනස් වන සම්බුද්ධ දේශනාව අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා දැඩි අවධානයෙන් සිහියෙන් නුවණින් කෙලෙස් අඩු වෙන ආකාරයට හිත තියාගෙන මේ දේශනාව ඇහුවොත් තමයි ඔබට මේන් නිසී ඵල නෙලා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය දේශනාව කොටස් හතරක් විදියට දේශනා කරනවා. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කරම මාර්ගය විදියට. මේ ලෝකයේ ඉපදෙච්ච හැම කෙනාගේම ඒකයින බලාපොරොත්තුව දුකෙන් නිදහස් වීම. අපි ගොඩාක් කාලයක් අධ්‍යාපනය ලබනවා, ඊළඟට රැකි ආරක්ෂා කරනවා ගිහි පින්තුන් විදියට, ඊළඟට ඔබ ගිහි අය විදියට ආවාහ විවාහ කරනවා, දරුවන්ගේ කටයුතු කරනවා, නොයෙක් විදියෙහි දේපළ සංවිධානය කරනවා. මේ හැම දෙයක්ම කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ ජීවිතයේ සතුට සැනසීම උදා කරගන්න. නමුත් පින්තුනි, සැබවින්ම කල්පනා කරලා බලන්න, ඔබ මේ කරන දේවල් වලින් අවසානයේ ඔබ දුකෙන් නිදහස් වුණාද කියලා. ඔබ මෙතෙක් ආපු ගමනේදී බලන කොයිතරම් දුරට ඔබ සිතට එළඹෙන දුක් සමුදායෙන් ඔබ නිදහස් වුණාද කියලා. ඔබට කවුරුහරි කෙනෙක් බනිනකොට අන්නේ බැනුම ඔබේ දේශාන වලට එන අවස්ථාවේදී ඔබ කොච්චර දක්ෂද නිදහස් වෙන්න. ඒ වගේම ඔබට ලෙඩක් හැදෙන වෙලාවේදී ඒ ලෙඩෙන් වන කායික දුකෙන් නෙවෙයි ඊට අදාළ වූ මානසික දුක් ටිකෙන් ඔබ නිදහස් වෙන දක්ෂද. ඔබේ ශරීරයේ මහලු වෙද්දී ඒ මහලු වෙන අවස්ථාවේදී ඒක විඳ දරා ගන්න තරම් ඔබ මානසිකව සූදානම්ද. ඔබේ ළඟම ඥාතීන් වියෝ වෙද්දී, ඔබේ දූ දරුවන් ඔබෙන් අයින් වෙලා වෙන් වෙලා යද්දී ඔබ කොයිතරම් දුරට ඒක මානසික සමබරතාවයෙන් ඊට මුහුණ දෙන්න සූදානම්ද කියලා බලන්න. බොහෝ විට පින්නතුනි, අපි ජීවිතේ සතුට සොයාගෙන වසර ගණනාවක් අපි අඛණ්ඩ උත්සාහයක යෙදුණත් අවසානයේ අප දුකෙන් නිදහස් වෙලා නැහැ. මේට හේතුව තමයි අපි දුකෙන් නිදහස් වෙන කියලා තෝරගත්තු දේවල් දුක වැඩි වෙන දේවල්මයි අපි තෝරගත්තේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා, මහලු භවෙන් නිදහස් වෙන කියලා හිතාගෙන ලෝකයා කරන්නේ දිරාපත් වෙන, ජරාවටපත් වෙන, මහලු වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. ලෙඩවීමෙන් නිදහස් වෙන කියලා ලෝක සත්‍යයන් කරන්නේ ලෙඩවීමටපත් වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. මරණයෙන් නිදහස් වීම සඳහා කියලා කරන දේවල් මරණය උදා කළ දෙන දේවල්ම අපි ළඟා කරගන්නේ කියලා. මෙන්න මෙවැනි ලෝකයකට තමයි බුදුදහමෙහි සැබෑ නිදහසේ පණිවිඩය සාරසංගේ කලපලක්ෂයක අත්දැකීමක් විදියට, අතිශය දුෂ්කර ප්‍රතිපදාවක අනාවරණයක ප්‍රතිඵලයක් විදියට මේ අවබෝධ කරගත්තු තථාගත දහම මහා කරුණාවෙන් සහ මහා ප්‍රඥාවෙන් ලෝකයේ හැමුවට භාගතුන් වහන්සේ ඉදිරිපත් කළේ අප කෙරෙහි අතිශය කරුණාවකින් යුක්තව. මෙන්න මේ දහම අපි නිසිසේ අසා දැනගන දක්ෂණවතින් අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි බවට පත් වෙන්නේ. අනේ දේශනාව තුරනොත් විශේෂයෙන් චතුරාර්ය සත්‍ය ප්‍රධාන මාතෘකාවක් විදිහට සාකච්ඡා කරනවා. භාගතුන් වහන්සේ සූර්යෝපම සූත්‍රයේදී දේශනා කරනවා, මේ ලෝකෙට සූර්යා පායනකොට අන්ධකාර වූ ලෝකය ආලෝකවත් කරන්නට, ඉර පායනකොට ඉර පායන කලින් නැගෙනහිර දිසාවෙහි ඉර පායන බවට, සූර්යා නැගෙන බවට සලකුණක් තියෙනවා. ඒ සලකුණ තමයි අරුණෝදය කියන එක. අරුණ කියන එක සූර්යා පේන කලින් නැගෙනහිර අහසෙහි රන්වන් පහටට, නැත්නම් රත්වන් පහටට, ගුරු පාටට ආලෝකයක් තියෙනවා. ඒකට කියන අරුණ කියලා, අරුණෝදය කියලා. මෙන්න මේ අරුණෝදය එනකොට දන්නවා තව මොහොතකින් ලෝකයට ආලෝකය ලැබෙනවා කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය හරියට සූර්යාලෝකය නම් අන්නේ චතුරාර්ය සත්‍ය තමන්ට ලැබෙනවා කියලා බලන්න පුළුවන් සලකුණ අරුණෝදය වගේ තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය නැමැති අරුණෝදය තමයි චතුරාර්ය සත්‍ය තමන්ගේ ජීවිතේට ලැබෙනවා කියලා දකින්න පුළුවන් පෙර සලකුණ. සම්මා දිට්ඨිය ලැබුණු පමණටයි චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා අහන දැනගන්න ලැබෙන්නේ. සම්මා දිට්ඨිය ලැබෙන කරුණු දෙකක් හේතු වෙනවා. එකක් ධර්මශ්‍රවණය, නැත්නම් පරතෝ ഘോഷ කියන එක. වෙනත් කල්යාණ මිත්‍රයෙක් වෙතින් මේ ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ධර්ම ශ්රවණය කරාට විතරක් ප්‍රමාණවත් නැහැ. අහන ධර්ම නුවණින් මෙනෙහි කරන්නට ඕන. යෝනිසෝ මනසිකාර්යය තියෙන්නට ඕන. සද්ධර්ම ශ්‍රවණය, සහ යෝනිසෝ මනසිකාරය කියන මේ ප්‍රත්‍ය දෙක නිසායි සම්මාදිට්ඨිය කියන කාරණේ හටගන්නේ. අපට යම්තාක් සම්මාදිට්ඨියක් හටගත්ත නම් ඒ හටගත්තේ අප ශ්‍රවණය කරපු ධර්ම දේශනාවල ප්‍රමාණය අනුව. අහපු දහම නුවණින් මෙනෙහි කර පමණට. මෙන්න මේ කරුණු දෙක සද්ධර්ම ශ්‍රවණය සහ යෝනිසෝ මනසිකාරය කියන මේ කරුණු දෙක ලැබෙන්නටත් හේතුවක් තියෙනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රය කියන කාරණේ. කල්‍යාණ මිත්‍රයන් කියන එක එකතකින් අපට සසර පුණ්‍යමහිපේකින් ලැබෙන දෙයක්. විශේෂයෙන් දුකේ නිදහසන මාර්ගවත විවර කෙරෙන විස්තර කරන කල්‍යාණ මිත්‍රයන් අපේ ජීවිතේට මුණ ගැහෙන්නේ සසර කලාව මහා පින කනිසංශයක් විදියට. නමුත් පින්නතුනි ඒ පිනේ අනිසංශයක් විතර ලැබුණත් අප මේ මොහොතේ වර්තමානයේ දක්ෂ නොවුනොතින් අපේ ළඟ සිහිය නුවණ ගුණධම් ප්‍රඥාව මේ කරුණ නොතිබ්බොත් අපට ලැබෙච්ච කල්‍යාණ මිත්‍රත්වයේ නිසිඵල නෙලා ගන්න පුළුවන් කමක් නැහැ. අපට නුවණක් තියෙන තොන සැබෑ කල්‍යාණ මිත්‍රයන් කවුද කියලා කොයි දේශනාව ඇහුවොත් ඉඳ සැබෑ ලෙසම දුකෙන් නිදහස් වෙන්නේ කියන කරුණ ගැන පැහැදිලි දැක්මක් නුවණක් අපට තියෙන තොන. අප බොහෝ විට පින්කම් කරද්දී පින්කමල අවසානයේදී ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා කියලා අපි සාමාන්‍ය ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා අපි සසරත් හුඟක් කරලා තියෙනවා පින්නතුනි. ඒ නිසා තමයි මේ ජීවිතේ අපට කල්‍යාණ මිත්‍රයන් ලැබුණේ. නමුත් මම හිතන්නේ මට හිතෙන්නේ මේ ගාථාව වගේම අපේ ඒ ගාථාව ප්‍රකාශ කරන ගමන් අපි ප්‍රාර්ථනාවක් කරන්නට ඕන. මට කල්‍යාණ මිත්‍රයන් ලැබෙන්න, ඒ වගේම ඒ කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න තරම් නුවණක් ප්‍රඥාවක් මට ලැබෙන්න කියලා අපි හැමදෙරෙක්ම ප්‍රාර්ථනා කරන්නට ඕන. එහෙම නොවුනොතින් අපේ ජීවිතේ ලැබෙන මේ දුර්ලභ වූ කල්‍යාණ මිත්‍රත්වය ජීවිතවලින් ගිලිහි යනවා. අන්නේ කල්‍යාණ මිත්‍රත්වයේ නිසිසි අපේ ජීවිතේ ලැබෙනකොට අපට ලැබෙන ප්‍රධානතම දේශනය තමයි මේ සම්බුද්ධ දේශනාව. ඒ සම්බුද්ධ දේශනාවේ ප්‍රධානතම අනුශාසනය තමයි චතුරාර්ය සත්‍ය කියන කාරණය. භාගතුන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ මිනිස්සු දුක්වලින් නිදහස් වෙන කියලා ඇතැම් විට බොහෝ සරණයන් බොහෝ දේවල් පිටපස්ස යනවා. ගස්ගල් පර්වත ආදිය වඳිනවා. පුද්ගලයන් සරණ යනවා. නමුත් එහෙම සරණ ගියත් බොහෝ දෙනාට ඒ සරණ ලැබෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ ගියා නම් ඒ තෙරුවන් සරණ ගියපු එක ආනිසංස විදියට සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව ලැබුණා නම් ඒ ලැබීමේ ප්‍රතිඵල ලෙස ඔහුට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය අසා දැනගන්න ලැබෙනවා. ඒතං කෝ සරණං කේමං මෙන්න මේක තමයි නියම සරණ. මේක තමයි නියම ෂේම භූමිය. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මෙන්න මේ සරණට පැමිණ තමයි සියලු දුක්වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ කියලා. ධම්මචක්ක සූත්‍රය ආරම්භ කරමින් භාගතුන් වහන්සේ දේශනා කරන එදා පස්වග මහණුන්ට ප්‍රධාන වශයෙන් උන්වහන්සේ වැදගත් කරුණක් ඉදිරිපත් කරනවා. පුබ්බේ අනුනුසුසේසු ධම්මේසු චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා. මට පෙර නොයසු විරු දහමක් පහළ වුණා. ඒ දහම පිළිබඳව ඇස පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා කියලා සඳහන් කළා. මෙතන විශේෂ කාරණයක් තමයි පෙර නොයසු විරු දහමක් අහන ලැබුණා කියලා. මෙන්න මේ ප්‍රකාශය කළ තමයි භාගතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. එහෙදී ප්‍රධාන අනුශාසනා විදියට එදා පස්වග මහණෝට දේශනා කරන්නේ මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය. එහෙදී දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා දේශනා කරනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පිහි සංපයෝගෝ දුක්ඛෝ, පියෙහි විපයෝගෝ දුක්ඛෝ, යම්පි චං නලබති සම්පි දුක්ඛං සංකේතේන පංච උපාදානක් හඳා දුක්ඛා කියලා. ජාතිපි දුක්ඛා ඉපදීම දුකයි, ජරාව දුකයි, නැත්තම් මහලු වීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, අප්‍රියං හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. මෙහෙම දේශනා කළ අවසානයේ සියල්ලක්ම එක තැනකට කැටි කළ සඳහන් කරනවා සංකේතේන පංච උපාදානක් හඳා දුක්ඛා. කෙටියෙන් ගත්තොතින් පංච උපාදාන ස්කන්ධයේ දුකයි කියලා. අතීත කර්ම විපාක විදියට අපි ඇසට රූප දකිනකොට, කනට ශබ්ද අහනකොට, නාසයට ගඳ සුවඳ විඳිනකොට, දිවට රස ලැබෙනකොට, ශරීරයට පහස, සිතට අරමුණු කියන මෙන්න මේ ආයතනයකින් අරමුණු අපි ගනිද්දී ඒ අරබය හටගන්නා වූ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් ලැබෙනවා. අන්නේ විපාක මට්ටමේ කුසලයක්වත් අකුසලයක් නොවන හුදු විපාක මාත්‍රයක් වූ මේ ස්කන්ධ පංචකය හටගත්තට පස්සේ මේ පංචස්කන්ධයේ නිසිසේ දැන නොසිටියෝතින් අපි අවිද්‍යා සාගතව නම් ඉන්නේ, අසති අමනසිකාරයෙන් නම් ඉන්නේ. මේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. මේ ස්කන්ධ පංචකය ආශ්‍රව සහිතව උපාදාන සහිතව අපි ඇසුරු කරනකොට අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. මෙන්න මේක දුකයි කියලා, දුක සත්‍යයි කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපේ ජීවිතය එළඹෙන දුක ගැන මේ විස්තර කරන්නේ. දුකේ අවස්ථා කීපයක් ධර්මයේ සඳහන් කරනවා. දුක්ඛ දුක්ඛ, විපරිණාම දුක්ඛ, සංඛාර දුක්ඛ කියලා. දුක්ඛ දුක්ඛ කියන්නේ ස්වභාවයෙන්ම දුක් සහිත දේවල්. ලෙඩවීම, මහලුවීම, මරණය, ප්‍රිය විප්‍රයෝග ආදී මේ දේවල් ස්වභාවයෙන්ම දුකයි. ඒකට කියනවා දුක්ඛ කියලා. විපරිණාම දුක්ඛ කියලා එකක් තියෙනවා. යම් කිසි දෙයක් තියෙන මට්ටමෙන් වෙනස් වීම දුකක් බවට පත් වෙනවා. නිරෝගී වෙන කෙනෙක් ලෙඩ දුක් බවට පත් වෙනවා. යෞවන වයසේ තරුණ කාලේ ඉන්න කෙනෙක් මහලු බවට පත් වෙනවා. මෙන්න මේ තියෙන தත්ත්ව වෙනස් වීමත් දුකක් බවට පත් වෙනවා. ඒ වගේම සංඛාර දුක්ඛ නැත්තම් සංකත දුක්ඛ හැටියට සඳහන් කරන ස්වභාවයෙන්ම දුක් සහගත දේකුත් තියෙනවා. දුක සත්‍යයටයි තියෙන දෙයක්. මෙන්න මේ කරුණොත් අපි ටිකෙන් ටික දැනගන්නට ඕන. යපි ඉදිරියේ විස්තර කරනවා. දෙවෙනි කාරණේ විදිහට දේශනා කරන දුක්ඛ සමුදය සත්‍ය. දුක්ඛ සමුදය සත්‍ය විදිහට සාමාන්‍යයෙන් කෙටියෙන් සඳහන් කරන්නේ තෘෂ්ණාව. ප්‍රධාන දේශනාවලදී දුක්ඛ සත්‍ය විස්තර කරන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රහ විනන්දිනි සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. යායන් තණ්හා පෝනෝ භවිකා නැවත නැවත ඉපදී මැති කරන පුනර්භවය ඇති කරන නන්දි රාගයක් තියෙනවා නම්, මේ ස්කන්ධ පංචකයට කැමැත්තක් තියෙනවා නම්, තෘෂ්ණාවක් තියෙනවා නම්, මෙන්න මේක තමයි දුකට හේතුව සේ සඳහන් කරන්නේ. එතකොට මුලින් දුක විස්තර කළා, ඉපදීම ලැඩවීම ආදී කාරණා. ඊළඟට සඳහන් කරනවා දුකට හේතුව මොකද්ද කියලා. දුකට හේතුව තෘෂ්ණාව. අපි යම් කිසි දෙයක් ආශ්‍රව සහිතව, උපාදාන සහිතව තෘෂ්ණාවෙන් වැළඳගත්ත නම් ඇසට පේන රූපයක්, කනට අහන ශබ්දයක්, මේ ආදී දෙයක් අපි යම් තා ප්‍රමාණයකට තෘෂ්ණාවෙන් ලං කරගත්ත නම් ඒ ලං කරගත්තේ අපි දුකයි. ඒ ලං කරගත්තුදී අපි කැමති විදිහට පවත්වා ගන්න බෑ හැමදාම. ඒව වෙනස් වෙනවා. ඒව අපෙන් වෙන් වෙලා යනවා. ඒව විනාශයටපත් වෙනවා. නැත්තම් ඒ දේවල් තිබෙද්දී තමන් ජීවිතේ නිමාටපත් කරනවා. මෙන්න මේ නිසා අපි දුකටපත් වෙනවා. ඒ දුකේ මූලික ආසන්නතම හේතුව සිය දක්වන්නේ තෘෂ්ණාව. අපි යම් තාක් දේවල්ට ආසා කරා නම් ඒ ආසා කළ දේවල් වල සංඛ්‍යාව අනුව, ආසා කර ප්‍රමාණය අනුව අපට මේ ජීවිතයේ කුමන අවස්ථාවක දුක් විඳින සිද්ධ වෙනවා. ඒක තමයි අපි කැමති උනත් නැතත් ජීවිත යථාර්ථය කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ හැටියට දුක්ඛ නිරෝධ සත්‍ය පැහැදිලි කරනවා. යෝතස්සායේව අසේස විරාග නිරෝධා චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. අර මුලින් සඳහන් කර තෘෂ්ණාවට, ඒ තෘෂ්ණාව ඉතුරු නැතුව මත්හැරීම, ඊට ඇලුම් නොකිරීම, එයින් සම්පූර්ණ නිදහස් වීම දුක්ඛ නිරෝධයේ සේ දක්වනවා. නැත්තං රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියපු විදිහට රාග, ద్వේෂ, මෝහ කියන මෙන්න මේ ප්‍රධාන අකුසල් මූලයන්ගෙන් සහ ඊට අනුගතව හටගන්නා අකුසලින් සම්පූර්ණ නිදහස් වීම දුක්ඛ නිරෝධයේ සේ, දුකෙන් නිදහස් වීමසේ සඳහන් කරනවා. ඊළඟට මාර්ග සත්‍ය සේ සඳහන් කරන්නේ අයමේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සේයති හිදං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගය. මේ ආරෂ්ඨාංගික මාර්ගය සම්මාදිට්ඨියෙන් ආරම්භ වන අංග 8කින් යුක්ත මාර්ගය මාර්ග සත්‍යයේ සඳහන් කරනවා. මේ මාර්ග සත්‍ය ආරෂ්ඨාංගික මාර්ග විතර දැක්වුවට මේක විවිධ පරයවලින් දක්වලා තියෙනවා. එක තැනක ප්‍රඥාව වඩන කියලා සඳහන් කරනවා. එක තැනක සමාධි විපස්සනා වඩන කියලා තියෙනවා. එක තැනක සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා වඩන කියලා තියෙනවා. ඇතැම් තැනක සතර සතිපට්ඨානය වඩන කියලා තියෙනවා. ඇතැම් තැනක පංචේන්ද්‍රිය ධර්ම වඩන කියලා තියෙනවා. ඇතැම් තැනක පංච බල වඩන්න කියලා තියෙනවා. සමහර තැනක සත්බොජ්ජංග වඩන කියලා තියෙනවා. ඇතැම් තැනක මේ සියල්ලක්ම එකතු කරලා සත්‍යස් බෝධිපාරමික ධර්ම වඩන්න කියලා තියෙනවා. මේ කුමන දේශනාව ගත්තත් පින්නතුනි ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගොනු කරන්න පුළුවන්. ආරෂ්ඨාංගික මාර්ගයට ඒ සියලු කරුණු එකතු කරන්න පුළුවන්. කෙටියෙන් ගත්තොතින් සමථ විදර්ශනා දෙකම වඩන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු හතර දුක කියන්නේ ඉපදීම ආදී මේ අපට ලැබෙන දුක් සමුදාය. ඒකට හේතුව තමයි ආසන්නතම හේතුව තෘෂ්ණාව. ඊළඟට දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ නිරෝධය කියලා කියන්නේ තෘෂ්ණාව ඉතුරු නැතුවම නිරුද්ධ කිරීම අනුසය වශයෙන්ම. ඊට මාවතසේ සඳහන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි පින්නතුනි මේ හතර බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් මෙහෙම දේශනා කළ තියෙනවා. ඇතැම් තැනක මේ සත්‍ය හතරෙන් තුනක් දේශනා කළ තියෙනවා. ඇතැම් තැනක දෙකක් දේශනා කළ තියෙනවා. ඇතැම් තැනක එකක් දේශනා කළ තියෙනවා. භාගතුන් වහන්සේ සංයුත්ත නිකායෙහි සත්‍ය සංයුත්තේදී පැහැදිලි කරනවා ගාමපති සූත්‍රයේදී යම් කිසි කෙනෙක් දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තා නම් නිසසේ ඒ තැනැත්තා සමුදය සත්‍යත් නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත් අවබෝධ කරගත්තා වෙනවා කියලා. යම් කිසි කෙනෙක් දුක්ඛ සමුදය සත්‍ය අවබෝධ කරගත්තා නම් ඒ තැනැත්තා දුක්ඛ සත්‍යත් අවබෝධ කරගන්නවා නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත් අවබෝධ කරගත්තු කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් දුක්ඛ නිරෝධ සත්‍ය අවබෝධ කරගත්තා නම් ඒ තැනැත්තා දුක්ඛ සත්‍යත් සමුදය සත්‍යත් මාර්ග සත්‍යත් තේරුම් ගත්තු කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය තේරුම් ගත්තා නම් ඒ තැනැත්තා දුක්ඛ සත්‍යත් සමුදය සත්‍යත් නිරෝධ සත්‍යත් තේරුම් ගත්තු කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ දේශනාවෙන් පැහැදිලි වෙන කාරණයක් තමයි ඇතැම් අය හිතාගෙන ඉන්නවා මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අනුපිළිවෙලින්ම අවබෝධ කරගන්න ඕන කියලා. පින්නතුනේ දේශනා දිහා බලනකොට එහෙම අනුපිළිවෙලක් පේන්නේ නැහැ. මේ කරුණ හතර ඇතැම් විට මේ අනුපිළිවෙලම නෙවෙයි විශේෂයෙන් අභිඤ්ඤා කියලා සූත්‍රයක් තියෙනවා. මේ අභිඤ්ඤා සූත්‍රයේදී මේ චතුරාර්ය සත්‍ය වෙනත් ක්‍රමයකට දේශනා කළා තියෙනවා. ඒ දේශනා කරද්දී දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය දේශනා කළා. අන්තිමට තමයි නිරෝධ සත්‍ය දේශනා කළා තියෙන්නේ. ඒතට මේ වගේ විවිධත්වයක් තියෙනවා. හැබැයි පැහැදිලිවම ලක්ෂණය තමයි භාගතුන් වහන්සේ දේශනා කරපු විදියට යම්කිසි කෙනෙක් මේ සත්‍ය වලින් එකක් හරි තේරුම් ගත්තොත් ඔහු අනිත් සත්‍යත් තුනක් තේරුම් අරගෙන දුක්ඛෝපනීසා සද්ධා කියපු විදියට ඔහුට සැබෑලෙසම ශ්‍රද්ධාව පිහිටන්නේ මේ චතුරාර්ය සත්‍ය එකංගයක් හරි තේරුම් ගත්ත පමණට. දුක්ඛෝපනීසා සද්ධා කියලා ප්‍රධාන අනුශාසනාවක් දේශනා කරනවා. මෙහිදී දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියලා. ඇතැම් කෙනෙකුට හිතෙනවා දුක් විඳිනකොට ශ්‍රද්ධාව හට ගන්නවා කියලා. දුක් විඳට පිනතුනේ ශ්‍රද්ධාව හට ගන්නේ නැහැ. දුක් විඳ නැහැ ඕන තරම් ලෝකේ ඉන්නවා. දුක් විඳට ශ්‍රද්ධාව හට ගන්නේ නැහැ. ශ්‍රද්ධාව හට ගන්නේ දුක පිළිබඳ වූ ආරි සත්‍ය තේරුම් ගත්තොත්. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් භාගතුන් වහන්සේ දේශනා කරපු විදියට චතුරාර්ය සත්‍යට අදාළසේ මේ සත්‍ය හතරම හෝ කිහිපයක් හෝ එකක් හෝ තේරුම් ගත්ත පමණටයි සැබෑලෙසම ශ්‍රද්ධාව හට ගන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට භාගතුන් වහන්සේගේ තථාගතත්වය, උන්වහන්සේගේ අවබෝධත්වය, සම්මා සම්බුද්ධත්වය, තථාගතත්වය පිළිබඳව සැබෑලෙසම පැහැදීම, ශ්‍රද්ධාව, ගෞරවය හටගෙන ඒ තුළින් දැඩි වීරියක් හටගෙන මේ දුකේ නිදහස් වෙන ඕන කියන අභ්‍යන්තර අභිප්‍රේරණයක්, ඉන මොටිවේෂන් එකක් ඇති වෙන්නේ සැබෑලෙසම චතුරාර්ය සත්‍ය තේරුම් ගත් පමණට. පින්නතුනි මේ දේශනාවල ගැඹුරට යනකොට පේන කාරණයක් තමයි චතුරාර්ය සත්‍යට අදාළ සුවිශේෂ දේශනාවක් සඳහන් වෙනවා. ප්‍රථම දේශනාවෙම උන්වහන්සේ දේශනා කළේ ත්‍රිපරිවට්ට ද්වාදසාකාරය කියන එක. මේ චතුරාර්ය සත්‍ය හතර දුක තේරුම් ගන්න ඕන, සමුදය තේරුම් ගන්න ඕන, නිරෝධය මාර්ගය කියන මේ හතර සත්‍යයක් විදිහට තේරුම් ගන්නට ඕන. ඊළාට මේ කරුණු හතර දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත යුතු දෙයක්, ඊට අදාළ කාර්ය කළ යුතු දෙයක් කියන එක දැනගන්නට ඕන. දුක්ඛ නිරෝධය, දුක්ඛ සමුදය නැත්තං තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා තේරුම් ගන්නට ඕන. ඊළඟට දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතු දෙයක් කියලා දැනගන්නට ඕන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව භාවිත කළ යුතු දෙයක්, වැඩි යුතු දෙයක් විදිහට දැනගන්නට ඕන. ඊළඟට මේ මාර්ගය පිළිපැදීමේ ප්‍රතිඵල විදිහට දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගත්තා කියන අවබෝධයට පත් වෙනට ඕන. සමුදය සත්‍ය නම් වූ තෘෂ්ණාව ප්‍රහීන කළා කියන ඥාණයට පත් වෙනට ඕන. ඊළඟට දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා කියන අවබෝධයට එන්නට ඕන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වඩා නිම කළා කියන මෙන්න මේ කෘත්‍ය ඥාණයට පත් වෙනට ඕන. එතන මුලින්ම මේ හතර සත්‍ය ඥානයක් විතර දැනගන්නට ඕන. ඊළඟට මේ හතරේ ඒ දේවල් කළ යුතු දේවල් ඉදිරිය දැනගන්නට ඕන. ඒක අදාළ වූ දේ කළ අවසන් වුණා කියලා දැනගන්නට ඕන. මේ චතුරාර්ය සත්‍ය නැමැති මේ කාරණා හතරෙන් කරුණු හතරක් අපි කරන්නට ඕන. හැම දෙයකටම සමාන දේ කළ යුතු නැහැ. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නට ඕන. දුක්ඛ සත්‍ය වඩන කියලාවත්, දුක්ඛ සත්‍ය ප්‍රහීන කරන්න කියලාවත්, දුක්ඛ සත්‍ය සාක්ෂාත් කරන්න කියලාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැහැ. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නටයි ඕන. ඊළඟට සමුදය සත්‍යම් පහතබ්බං. සමුදය නම් වූ තෘෂ්ණාව ප්‍රහීන කළ යුතු දෙයක් ඉදිරියේ දේශනා කළේ. ඒක වඩන්නට තියෙන දෙයක් නෙවෙයි. ඒක පිරිසිදු දැනගන්න තියෙන දෙයක්වත් නෙවෙයි. ඒක සාක්ෂාත් කළ යුතු දෙයක්වත් නෙවෙයි. ඊළඟට දුක්ඛ නිරෝධය සත්‍යකතබ්බං. සාක්ෂාත් කළ යුතු දෙයක් ඉදිරියේ දේශනා කරන්න. ඒ දුක්ඛ නිරෝධය පිරිසිදු දැනගත යුතු දෙයක්වත්, ඒක ප්‍රහීන කළ යුතු දෙයක්වත්, ඒක වඩන්නට තියෙන දෙයක්වත් නෙවෙයි. දුක්ඛ නිරෝධාරි සත්‍ය සත්‍යකතබ්බං සාක්ෂාත් කළ යුතු දෙයක්. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව භාවේ තබ්බං කියලා දේශනා කළා. ඒක වැඩි යුතු දෙයක්. ඒක අවබෝධ කළ යුතු දෙයක්වත්, ප්‍රහීන කළ යුතු දෙයක්වත්, සාක්ෂාත් කළ යුතු දෙයක්වත් නෙවෙයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය වැඩි යුතු දෙයක්, භාවිත කළ යුතු දෙයක් විදියට බුදුරජාන් වහන්සේ දේශනා කළා. එතකොට මේ කරුණු හතරෙන් ඒ හතරට අපි හතරක් කරන්නට ඕන. දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං, සමුදය සත්‍යම් පහතබ්බං, නිරෝධ සත්‍යම් සත්‍යකතබ්බං, මග සත්‍යම් භවේ තබ්බං. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නට ඕන, සමුදය සත්‍ය ප්‍රහීණ කරන්නට ඕන, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට ඕන, මාර්ග සත්‍ය වඩන්නට ඕන. පින්නතුනි, මේ චතුරාර්ය සත්‍ය අපේ සරල විග්‍රහයක් මේ කලේ. හැබැයි මේ විග්‍රහය තව දුරටත් ත්‍රිපිටකයේ ආශ්‍රයෙන් අධ්‍යයනය කරනකොට තවත් ගැඹුරට යනවා. අපට හරියට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ලැබුණොත් පින්නතුනි, අපටම දැනගන්න පුළුවන් අපට කොයිතරම් දුරට අභ්‍යන්තර උනන්දුවක් අභිප්‍රේරණයක් ඇති වෙනවද මේ දහම් මාගේ ඉදිරියට යන්නට. මේක තේරුම් ගත්ත පමණට බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව කොයිතරම් දුරට ප්‍රසාදයක්, ගෞරවයක්, ශ්‍රද්ධාවක් හටගන්නවද කියලා අපටම බලා ගන්න පුළුවන්. මේක තේරුම් ගත්ත පමණට තමන්ට ඉක්මනින් දුකෙන් නිදහස් වෙන්න ඕන කියන දැඩි උනන්දුවක් සහිත වූ ශ්‍රද්ධාවක් අපේ ජීවිත තුළ ඇති වෙන්නට ඕන. ජීවිතයේ සුවිශාල පරිවර්තනයක් වෙන්නට ඕන මේක අපට තේරුම් ගිය පමණට. මෙන්න මෙතෙන්දි පින්නතුනි, අපි තවදුරටත් දුක්ඛ සත්‍ය මොකද කියන එක තේරුම් ගන්නට ඕන. සාමාන්‍යයෙන් අපි දුක්ඛ සත්‍ය කියලා හිතාගෙන ඉන්නේ ලෙඩවීම, මහලුවීම, මරණය, ප්‍රේ විප්‍රයෝගය, කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම, මේ ආදී දේවල් තමයි සාමාන්‍යයෙන් අපි දුක්ඛ සත්‍ය විදිහට හඳුනාගෙන තියෙන්නේ. ඒවත් දුක්ඛ සත්‍ය කියලා කියන්න පුළුවන්. නමුත් පින්නතුනි, ගැඹුරට යනකොට තවත් සුවිශේෂ විග්‍රහයක් අපට දකින්න ලැබෙනවා. අභිධර්ම පිටකයේ යමක ප්‍රකරණයේ සත්‍යයමකේදී මේ සත්‍යයමකේදී පැහැදිලි කරනවා දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා. එතෙන්දී පැහැදිලි කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියන කාරණය. යම්කිසි කායික දුකක්, චේතසික දුකක් හැර යමක් වෙනවනම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය, ඒක දුක නෙවෙයි කියලා සඳහන් කරනවා. ඊළඟ සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. යම්කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා, ඒක දුක්ඛ සත්‍යකුත් වෙනවා කියන කාරණා. පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි අපට හරියට නුවණ තියෙන්නට ඕන. මෙතන තමයි අපේ නුවණ උරගා බලන ස්ථානය. මෙතන තමයි තමන්ට කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙනවාද කියලා බලන ප්‍රධානතම ස්ථානය වෙන්නේ. මෙතෙන්දී සඳහන් වෙනවා දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියලා. දැන් අපි බොහෝ විට අහලා තියෙන ලැඩවීම දුකයි මහලු වීම දුකයි ආදී කාරණා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරනවා පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි ආදී වශයෙන්. මට පෙර නොයසු විරෝ ධමයක් පහළ වුණා කියලා. එහෙනම් පින්නතින ඔබ විමසා බලන්ට ඕන. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී මොන වහන්සේ ලෙඩවීම මහලුවීම ආදී මේ දුක තේරුම් අරන් තිබුණේ. එහෙම තේරුම් අරන් තිමිච්ච ඒ බෝසත් උතුමා තමයි සම්බුද්ධත්වයට පත්වලා දේශනා කරන්නේ මට පෙර නොයසු විරෝ ධමයක් පහළ වුණා කියලා. උන්වහන්සේ එදා ජයශ්‍රී මහා බෝධි මූලයේදී වජ්‍රාසනිය මත සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන අවස්ථාවේදී උන්වහන්සේට පෙර නොයසු විරෝ ධමයක් අවබෝධ වුණා. මෙන්න මේ තථාගත ධමයි චතුරාර්ය සත්‍ය තුලදී විශේෂයෙන් උන්වහන්සේ අවධාරණය කරන්නේ. අන්න ඒක තමයි යම් කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් අන්න ඒක හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා දේශනා කරනවා. මේක පින්නතනි තාම සියුම් විග්‍රහය. ලෝකෙහි කිසිම කෙනෙක් දන්නේ නැහැ කායික දුකක් චේතසික දුකක් හැර වෙනත් දුකක් තියෙනවද කියලා. කයින් විඳින දුකක්, සිතින් විඳින දුකක් හැර වෙන දුකක් ලෝකයේ කිසිම කෙනෙක් සිහිනකින්වත් අහලා නැහැ. යම් තාක් අපට දුක් සමුදායක් එනවා නම් අපි හිතන් ඉන්නේ ඒක එක්ක කයට ලැබෙන දුකක් නැත්නම් හිතට ලැබෙන සන්තාපයක් කියලා. මේන් බැහැර දෙයක් අපි දන්නේ නැහැ. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියන කාරණය. යම් තා කායික දුකක් චේතසික දුකක් හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. පින්නතුනි මේ සඳහන් කරන්නේ අපි ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණක් පතිත වෙනකොට අතීත කර්ම විපාක විදියට ප්‍රථමයේ මහට ගන්නා විස්කන්ධ පංචකයේ කතාවයි මේ කියන්නේ. විපාක මට්ටම විස්කන්ධ පංචකය ඒක සැපක් දුක්ක්වත් නෙවෙයි, ඒක විනීම මට්ටමේ දෙයක් නෙවෙයි. නමුත් ඒකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මුලින් හට ගන්නා වූ පකති පරිසුද්ධ මිදං විඥානං ආදි වශයෙන් සඳහන් කරන කායික දුකක්වත් චේතසික දුකක්වත් නොවන, ඒ විතරක් නෙවෙයි කුසලයක්වත් අකුසලයක්වත් නොවන විපාක මට්ටමේ තියෙන මුල් ස්කන්ධ පංචකයට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේ දුක්ඛ සත්‍ය ඊටාම ක්ෂණිකව ස්කන්ධ පංචකයක් විදිහට හට ගන්නවා, ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මේ චතුරාර්ය සත්‍ය මෙතන මේ දුක්ඛ සත්‍ය කියන්නේ අපි මේ අද හිතාගෙන ඉන්න කායික වශයෙන් හෝ චේතසික වශයෙන් විඳීම් අර්ථයෙන් දෙයක් නෙවෙයි, මේක සත්‍යයක් වශයෙන් තියෙන යථාර්ථයක්. මෙන්න මේ යථාර්ථය නොදැනීම නිසා තමයි අපි මේ දුක්ඛ සත්‍ය දුකක් බවට පරිවර්තනය කරගන්නේ. නැත්නම් ස්කන්ධ පංචකය සාසවා උපාදානිය කියපු විදිහට ශාස්ත්‍ර වූ උපාදානිය වශයෙන් මේක අපි ගන්නේ මේ පිළිබඳව තියෙන අනුභවය සහ ඒ මොහතර තියෙන අසති අමනසිකාරය සහ අසම්පජඤ්ඤ නිසා. එතකොට ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් දැනෙනකොට, කයට පහසක් ලැබෙනකොට, හිතට අරමුණක් එනකොට මේ එක අවස්ථාවක එක ආයතනයකින් එක අරමුණක් විතරයි එන්නේ. ඒ අරමුණ අරබයා ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඒ ස්කන්ධ පංචකේ හටගෙන ඊට පස්සේ ඒක නිරුද්ධ වෙලා විපාක මනෝ ධාතුව කියන අවස්ථාවක් හටගන්නවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතුව කියන අවස්ථාවක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී වශයෙන් මේ හටගන්නා වූ විඥානයන් විපාක මට්ටමෙන් හටගෙන නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අරබයා විපාක මනෝධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒකත් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතු කියන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථා ගානම සලකන්නේ දුක්ඛ සත්‍ය විදියට. මේක විපාක මට්ටමේ අවස්ථාවක්. නමුත් මේ අවස්ථාව තුළදී අප මේකට සිහිපත් කළා, සිහි කරලා අපට මෙතෙන්දී මේක ලැබෙන මොහොතේම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ශනිකව හටගෙන නිරුද්ධ වෙලා යනවා. අපි නිතර මේක තේරුම් ගන්න එක නිරුද්ධුණාට පස්සේ. අපි හිටගෙන ඉන්න ස්ථානය නැත්තම් අපි වාඩි වෙලා ඉන්න ස්ථානය අපට දකින්න බෑ වගේ මේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය වර්තමාන මොහොත තුල පිරිසින් දැනගන්න පුළුවන් කමක් නැහැ අපට. අපට ධර්මයේ සඳහන් කරන්නේ එක නැ පංචෙහි විඥානේ හි කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤතර අබිනිපාතමත්තා කියලා. මේ මුල් අවස්ථාවේදී මේ හටගන්නා වූ චක්වාදී විඥාන අවස්ථාවලදී කිසිම දෙයක් පිරිසිදු දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒක විපාක මාත්‍රයක් විතරයි. ඒක සම්බන්ධ වීමක් ස්පර්ශය විතරයි හටගන්නේ, කන්ටැක්ට් වීම විතරයි. ඒක අපි නිතරම තේරුම් ගන්න නිරුදුනාට පස්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ මුල් අවස්ථාව තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක දුකක් නෙවෙයි. ඒක සත්‍යයක් විදිහට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඒක දුක කියලා කියන්නේ නැහැ. ඊළඟට මෙන්න මේ දුක පිරිසිදු දැන නොගත්තොත් මොකද වෙන්නේ? ඒ හටගෙන නිරුද්ධ වෙච්ච එක ස්පර්ශ නිරෝධයට ගිහිපු මේක අපේ නිරෝධ යන්තේ නොදක හිටියොත් වෙන්නේ අපි ස්පර්ශ සමුදය නැමැති අන්තේ ඉඳගෙන ඒ නිරුද්ධ වෙච්ච දේ තවදුරටත් ඇති දෙයක් විදියට අපි අවිද්‍යාවෙන් ගත්තොතින් අර පංචස්කන්ධයේ පංචඋපාදස්කන්ධය බවට පත් වෙනවා. අන්නේ පංචඋපාදස්කන්ධය අරබයා තමයි ලෙඩවීම, මහලුවීම, මරණ ආදී මේ අපේ අද දැසට පේන දුක් ටික හටගන්නේ. අන්නේ ජරා මරණ ආදී කායික මානසික දුක් ටිකක් තියෙනවා නම් සාමාන්‍ය ලෝකෙට පේන ඒකට තමයි දුක කියලා කියන්නේ. ඒ වගේ මේකට දුක සත්‍ය කියලාත් කියනවා. ඇයි ඒකට හේතුව අර මුල් ස්කන්ධ පංචකයේ අරබයා තමයි ඒක පාදක කරගෙනම තමයි ඒ ගැන නොදැනුවත් වීම නිසා තමයි මේ දුක හටගත්තේ. ඒ නිසා දුකට දුක කියලාත් කියනවා, දුක්ඛ සත්‍ය කියලාත් කියනවා. ලෙඩවීම, මහලුවීම, මරණ ආදී දෙයට දුක කියලාත් කියනවා, දුක්ඛ සත්‍ය කියලාත් කියනවා. හැබැයි දුක්ඛ සත්‍යයට දුක කියලා කියන්නේ නැහැ. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක්ඛ සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? මාර්ගඵලලාභී උතුමනුත් රාජභාවයට පත් වෙච්ච උත්තමිනොත් මේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකය අරමුණට සම්බන්ධ වෙනවා. උන්වහන්සේලා දුක්ඛ සත්‍ය පිරිසින් දැනගෙන ඉන්නේ. උන්වහන්සේලා දුක ස්පර්ශ කරන්නේ නැහැ. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක්ඛ සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඒ දුක්ඛ සත්‍ය උපරිම ලෙස පිරිසින් දැනගත්තොත් රාගක්ඛය, මෝහක්ඛය, දෝසක්ඛය මට්ටමේ නම් අපි සම්පූර්ණයෙන්ම ඉන්නේ. ඒ දුක්ඛ සත්‍ය පිරිසින් දැනගෙන එතනම නිමාටපත් වෙනවා. නාම රූප දෙකේ නිරෝධය දකිනවා. ස්පර්ශ නිරෝධය දැකලා ඔහෝ ස්පර්ශ අන්තෙන් මිදෙලා, ස්පර්ශ සමුදය අන්තෙන් මිදෙලා ස්පර්ශ නිරෝධය තුලින් දුකෙන් නිදහස් වෙනවා. එතකොට පිනතුනි දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය පිළිබඳව අපට පැහැදිලිම විස්තරයක් මෙතන එනවා. ඒ තමයි අර විපාක මට්ටමේ තියෙන ස්කන්ධ පංචකය. එතකොට අපි ඇහැට රූපයක් පේනකොටම අපි දක්සුනෝතින් මේ දැන් මේ දුකයි හටගෙන තියෙන්නේ. ඒ දුක හටගත්තේ මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය දුක්ඛ සත්‍ය නොදැනීම නිසා කියලා දැනගත්තොත් අපි දුක්ඛ සත්‍ය පිළිසින දැනගන්නයි බවටපත් වෙනවා. මෙන්න මේ විග්‍රහය අපි තව තවත් අසා දැනගන්නට ඕන. ඊළඟ කාරණය තමයි සමුදය සත්‍යය. සමුදය සත්‍ය පිළිබඳවත් මේ සත්‍යමකේදී පැහැදිලි කරනවා. සමුදය සත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා. සමුදය සත්‍යං තපෙත්වා අවශේෂෝ සමුදයෝ සමුදයෝ. සමුදය සත්‍ය හැර යමක් තියෙනවා නම් අන්න ඒ දෙයට සමුදය කියලා කියනවා. ඊළඟට කියනවා න සමුදය සත්‍යම්. ඒකට සමුදය සත්‍ය කියලා කියන්නේ. සමුදය සත්‍ය නැත්තම් දුකට හේතුව කියන කාරණය සත්‍යක් විදියට තියෙන සමුදය සත්‍ය ඒක හැර යමක් වෙනවා නම් ඒකටයි සමුදය කියලා කියන්නේ. දුක්ඛ සමුදය සත්‍ය හැර යමක් වෙනවා නම් ඒකට සමුදය කියලා කියනවා. හැබැයි ඒකට සමුදය සත්‍ය කියලා කියන්නේ නැහැ. මෙන්න මේකත් පිනුතුනේ ප්‍රධාන විග්‍රහයක් විදිහට සඳහන් වෙනවා. සමුදය සත්‍යං සමුදයෝචේව සමුදය සත්‍යංච කියලා විග්‍රහයක් තියෙනවා. සමුදය සත්‍ය කියන එක සමුදයකුත් වෙනවා සමුදය සත්‍යයක් වෙනවා. එතකොට ආයෙ බලා ගන්න. සමුදය සත්‍ය හැර යමක් වෙනවා නම් ඒ අනිත් දෙයට කියනවා සමුදය කියලා, දුකට හේතුව කියලා. හැබැයි ඒක සමුදය සත්‍ය නෙවෙයි. එතකොට මෙතන විග්‍රහ දෙකක් වෙනවා, එකක් සමුදය, අනිත් එක සමුදය සත්‍ය. සමුදය සත්‍ය හැර දෙයට කියනවා සමුදය කියලා. හැබැයි ඒක සමුදය සත්‍ය නෙවෙයි. සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා නම් ඒ සමුදය සත්‍යයට සමුදය කියලාත් කියනවා, සමුදය සත්‍ය කියලාත් කියනවා. යම් කෙනෙක් සමුදය දැනගත්තට ලෝකෙහි දුකට හේතුව කියලා නොඑක් දෙනා දේවල් අහලා තියෙනවා. දුකට හේතුව බාහිර දෙයට තියෙන ආසාවක් කියලා සමහර කෙනෙක් හිතලා බාහිර බඩමුට්ටු අයින් කරනවා. බාහිර බඩමුට්ටු අයින් කළාට ඒ කෙනා සමුදය සත්‍ය දැකපු කෙනෙක් වෙන්නේ නැහැ. සමුදය සත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. යයන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තතර තතරාභිනන්දිනී කියපු විදියට අර අවිද්‍යාව නිසා බාහිර දේ අරබයා තමන්ගේම ස්කන්ධ පංචකයට හටගන්නා වූ නන්දි රාගයටයි සමුදය සත්‍ය කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය කෙනා දුකට හේතුව කියලා හිතන්නේ බාහිර දේකට තියෙන ආසාව, බාහිර දේ නිසායි දුක හටගන්නේ කියලා. බාහිර රූපයෙන් දුක හටගන්නේ කියලා හිතන් ඉන්නේ. නමුත් පිනුතුනේ බාහිර රූපයෙන් නෙවෙයි දුක හටගන්නේ. දුක හටගන්නේ අවිද්‍යාව පාදකව තමන්ගේම ස්කන්ධ පංචකයට කරන ආසාව. අන්න ඒ දෙයටයි දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ. දුකට හේතුව නම් වූ සත්‍ය කියලා කියන්නේ. එතකොට බාහිර ලෝකයේ තියෙන දේවල් සමුදය. ඒක සමුදය සත්‍ය වෙන්නේ නැහැ. දුක්ඛ සමුදය කියන එක සමුදයකුත් වෙනවා සමුදය සත්‍යයක් බවට පත් වෙනවා. දුක්ඛ සමුදය සත්‍ය තේරුම් ගත්ත කෙනා සමුදයක් තේරුම් ගත්ත වෙනවා, සමුදය සත්‍යයක් තේරුම් ගත්ත වෙනවා. නමුත් බාහිර දෙයකින් දුකට හේතුව කියලා යම් යම් දේශනාවලින් වෙනත් ශාස්ත්‍රෝන්ගේ දේශනාවල සමුදය කියලා දේ ඇහුවට දුක්ඛ සමුදය සත්‍ය තේරුම් ගත්තා වෙන්නේ නැහැ. පින්නතුනි මේ විදියට දුක්ඛ සමුදය අපි තේරුම් ගන්නට ඕන. ඊළඟ කාරණය තමයි නිරෝධ සත්‍ය පිළිබඳව කාරණය. නිරෝධ සත්‍ය පිළිබඳව සඳහන් කරන්නේ යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ. අර මුලින් සඳහන් කරපු තෘෂ්ණාව ඉතුරු නැතුවම අත්හැරියම නිරෝධයටපත් වීමයි දුක්ඛ නිරෝධය විදියට දේශනා කරන්නේ. මෙතෙන්දී සත්‍යයමකේ විස්තර කරනවා නිරෝධ සත්‍යං තපෙත්වා අවශේෂෝ නිරෝධෝ නිරෝධෝ කියලා. නිරෝධ සත්‍ය හැර යමක් වෙනවා නම් ඒකටයි නිරෝධය කියලා කියන්නේ. හැබැයි ඒක නෑ නිරෝධ සත්‍යං නිරෝධ සත්‍ය වෙන්නේ නෑ. භාගතුන් වහන්සේ දේශනා කරපු මේ ස්කන්ධ පංචකයට තියෙන නන්දි රාගය, අන්නේ නන්දි රාගයේ සම්පූර්ණම අත්හැරීම නිරෝධ සත්‍ය කියලා දේශනා කළා නම් අන්න ඒක හැර ලෝක යම් කෙනෙක් නිරෝධයක් පනවල තියෙනවා නම් ඒ දෙයට නිරෝධය කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක නිරෝධ සත්‍ය කියලා කියන්නේ නෑ. ඊළඟට සඳහන් කරනවා නිරෝධ සත්‍යං නිරෝධෝ චේව නිරෝධ සත්‍යංච. නිරෝධයේ සත්‍ය කියන දේ භාගතුන් වහන්සේ පනවපු නිරෝධ සත්‍ය කියන දේ ඒක නිරෝධයකුත් වෙනවා නිරෝධ සත්‍යකුත් වෙනවා. ඒ නිරෝධ සත්‍ය සාක්ෂාත් කළොතින් ඒ තැනැත්තා බාහිර දෙයට තියෙන ආසාවක් නැති වෙනවා, තමන්ගේ අභ්‍යන්තරයට තියෙන ආසාවක් නැති වෙනවා. නමුත් බාහිර දෙයට තියෙන ආසාවත් හැරියට විතරක් කෙනෙක්ගේ අභ්‍යන්තර නිරෝධයටපත් වෙන්නේ නැහැ. බාහිර බඩමුට්ටු ටික ඔක්කොම කෙනෙක් අත්හැරලා තමන්ගේ ජීවිතයත් පූජා කළත් ඒක නා නිරෝධේ සාක්ෂාත් කළ කෙනෙක් වෙන්නේ නැහැ. එයා නිරෝධයටපත් වුණාට නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ කෙනෙක් වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ දේශනා කර දේශනේහි නිරෝධ සත්‍ය අපි මේ විදිහට තේරුම් ගන්නට ඕන. ඊළඟට සඳහන් කරනවා මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා දෙයක්. මග්ගසච්ඡං ඨපෙත්වා අවශේෂෝ මග්ගෝ මග්ගෝ. මාර්ග සත්‍ය හැර බහකුතුන් වහන්සේ දේශනා කරපු දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරි සත්‍ය කියන මෙන්න මේ මාර්ග සත්‍ය හැර යමක් වෙනවා නම් ඊට බාහිරව තියෙන දෙයට මාර්ගය කියලා කියනවා. නමුත් ඒකට කියන්නේ නැහැ මග්ගසච්ඡං. මග්ගසච්ඡ කියලා කියන්නේ ඒකට. එතකොට මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි දැක්මකින් යුක්ත වූ සම්මා දිට්ඨිය ආදී මේ අංග ටිකටයි මාර්ග සත්‍ය කියලා කියන්නේ. එයින් බැහැරව නොයෙක් මාර්ගයන් පනවලා තියෙනවා සමහර අය. ඥාන ලබන්න කියලා පනවලා තියෙනවා, දන් දෙන්න කියලා පනවලා තියෙනවා, සීල රකින්න කියලා පනවලා තියෙනවා, අරූපාවචර ධාන, රූපාවචර ධාන පනවලා තියෙනවා. මේ කිසිම දෙයක් මාර්ග සත්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒ ආගම් දර්ශන අනුව ඒක මාර්ගයක් වෙලා තියෙනවා. ඒවට මාර්ග කියලා කියන්න පුළුවන්. ඒක දුගතිය නිදහසන මාර්ගය කියලා කියන්න පුළුවන්. කාම ලෝකයේ නිදහසන මාර්ගය කියලා කියන්න පුළුවන්. රූපාවචර ලෝකයේ නිදහසන මාර්ගය කියලා කියන්න පුළුවන්. හැබැයි ත්‍රිවිධ භූමියෙන් සම්පූර්ණ නිදහසන මාර්ග සත්‍ය කියලා එකට කියන්න පුළුවන් කමන්නේ. ඊළඟට සඳහන් කරනවා මග්ග සත්‍යං මග්ගංච මග්ග සත්‍යංච. මාර්ග සත්‍ය කියන එක මාර්ගයක් වෙනවා, මාර්ග සත්‍යයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ආශ්‍රංග මාර්ගය නම් වූ මාර්ග සත්‍යයට ඒක ආර්යයන් වහන්සේලා දේශනා කරන මාර්ග සත්‍ය කියලාත් කියනවා. ඒ විතරක් නෙවෙයි, ඒ මාර්ග සත්‍ය සාමාන්‍ය ලෝකයේ තියෙන සියලුම මාර්ගයන්ුත් ආවරණය වෙන නිසා ඒකට මාර්ගය කියලා කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට පින්නතුනි, දුක කියලා දෙයක් තියෙනවා, දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා, සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා, නිරෝධය කියලා දෙයක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා, මාර්ගය කියලා දෙයක් තියෙනවා, මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. ආයි අපි සරලව මේ හතර බලමු. එතකොට දුක කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ විඳින ලෙඩවි මහලුවි ආදී මේ දුක් ටික. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අර ස්කන්ධ පංචකයේ විපාක මට්ටමේ තියෙන ස්කන්ධ පංචකය. සමුදය කියලා දෙයක් තියෙනවා, සමුදය සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියන්නේ ඕනම දෙයකට තියෙන හට ගැනීම හේතුව. නමුත් සමුදය සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ දුකේ හට ගැනීමට හේතුව වන්නා වූ මේ අභ්‍යන්තර ස්කන්ධ පංචකයට තියෙන නන්දිරාගය. නිරෝධය කියලා දෙයක් තියෙනවා, නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියන්නේ මොකක් හරි දෙයක නිරෝධයටපත් වීම. ඒක සාමාන්‍ය ලෝකයේත් කියන නිරෝධයන් වෙන්න පුළුවන්. නමුත් නිරෝධ සත්‍ය කියන්නේ සම්පූර්ණයෙන්ම සපුරාම තෘෂ්ණාවෙන් බැහැරවීම. ඒක සාමාන්‍ය තදංග වශයෙන්වත් විස්කම්බන වශයෙන්වත් දුරු කිරීමක් නෙවෙයි. ඒක සමුච්ඡේද වශයෙන්ම අනුසය වශයෙන්ම සපුරාම රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියපු විදිහට රාග, දේශ, මෝහ නැත්තම් ලෝභ, දෝස, මෝහ කියන අකුසල මූලයන්ගෙන් සපුරාම නිදහස් වීම. මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා, මාර්ගය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියන්නේ කුමන හෝ දෙයකට තියෙන මාර්ගය. නැත්තම් ආධ්‍යාත්ම ලෝකේ ගත්තොතින් අපායෙන් මිදෙන්නට, කාම ලෝකෙන් මිදෙන්නට, රූප ලෝකෙන් මිදෙන්නට තියෙන යම් කිසි මාර්ගයක් වෙන්න පුළුවන්. නමුත් මාර්ග සත්‍ය කියලා කියන්නේ ඊට වඩා ඉහළින් තියෙන දෙයක්. මේ මුළු තුන් භූමියම නිදහස් වෙන්නට තියෙන මාර්ගය. කාම ලෝක, රූප ලෝක, අරූප කියන ලෝක කියන මේ තුන් ලෝකයේම නිදහස් වෙන තියෙන මාර්ගය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධ තෘෂ්ණාම දුරු වෙන තියෙන මාර්ගය. අන්නේ මාර්ගය නම් වූ මේ තෘෂ්ණාව දුරු කරන මාර්ගය වඩන මාවතසේ සඳහන් කළේ ආරසිංහ මාර්ගය. පින්වතුනි, මෙතෙන්දී තෘෂ්ණාව දුකට තියෙන ආසන්නතම හේතුවසේ සඳහන් කරනවා. හැබැයි ඒක පැනෙවුවට එහි මුලට අපි යන්නට ඕන. මූල හේතුවට අවිද්‍යාව දුරු කරන මට්ටමට යන්නට ඕන. ඇයි ඒකට හේතුව? තෘෂ්ණාවට හේතුවක් තියෙනවා වේදනාව, අවිද්‍යාසගතවගත් වේදනාව. වේදනාවටත් හේතුවක් තියෙනවා ස්පර්ශාන්තය. ස්පර්ශයටත් හේතුවක් තියෙනවා මේ ආයතන හය තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ගැනීම. ආයතන වලටත් හේතුවක් තියෙනවා නාම රූප. නාම රූප වලට හේතුව විඥාන. විඥාණයට හේතුව අවිද්‍යාසගතව හටගත් සංස්කාර. සංස්කාර වලට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ දුක්ඛඥානං, දුක සමුදයඥානං, දුක නිරෝධඥානං, දුක නිරෝධගාමිනී ප්‍රතිපදාඥානං කියපු විදිහට මේ චතුරාර්ය සත්‍ය නොදෙනීම නම් වූ අන්ධකාරයටයි අවිද්‍යාව කියලා කියන්නේ. අන්ධකාර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දැඩි අන්ධකාරයක් තියෙන ස්ථානයක් තියෙනවා. ඒවට කියන අන්තරීක්ෂ අගහ කියලා. සමහර ග්‍රහලෝක නැත්තම් ස්ථාන තියෙනවා. සූර්යාලෝකයේ නොවැටෙන ස්ථාන, දැඩි අන්ධකාර පතිතවන ස්ථාන. මෙන්න මේ අන්ධකාරයට වඩා ස්ථානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය නොදැනීම කියන කාරණය. අපි ලැඩවීම, මහලවීම, මරණ ආදී මේ කරුණ දැනගත්තට විතරක් දුක සත්‍ය තේරුම් ගත්තා වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න නම් අර කායිකං දුක්ඛං, චේතසික දුක්ඛං, තපේත්වා අවශේෂං දුක සත්‍යං කියන අවබෝධයට යන්නට ඕන. අර ඇසාදී ඉන්ද්‍රිය රූපාදී අරමුණු වලට පතිතවන අවස්ථාවේදී හටගන්නා වූ විපාක මට්ටමේ ස්කන්ධ පංචකයයි දුක සත්‍ය කියලා කියන්නේ. අන්නේ දුක සත්‍ය පිළිබඳව පැහැදිලි නිර්වුල් අවබෝධයක් පිරිසින් දැනගැනීමකට අපිපත් වුණොත් අපට පුළුවන්කම තියෙනවා දුක් සමුදය නම් වූ මෙන්න මේ තෘෂ්ණාව තේරුම් අරගෙන ඒ තෘෂ්ණාවෙන් නිරෝධය නම් වූ නිරෝධ සත්‍යයටපත් වෙනටත් මෙන්න මේ ආරසිංහ මාර්ගයේ ගමන් කළා ඒ අවසාන නිස්සාවට යන්නට අපට අවස්ථාව ලැබෙනවා. පින්නතුණී ඊළඟට මේට අදාළ තවත් පැහැදිලි කාරණා සඳහන් වන ස්ථානයක් විදිහට දක්වන්න පුළුවන් විභංගප්පකරණේ සත්‍ය විභංගයේ කියන ස්ථානය. මෙතන විශේෂ කාරණයක් සඳහන් කරනවා මාර්ග සත්‍ය පිළිබඳව. සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී මේ කාරණා අපි ඉෂ්ට කරනකොට අපි මාර්ග සත්‍ය ඉන්නවා කියලා. නමුත් පින්නතුණී ඊටත් වඩා ගැඹුරට මේක යන්නට ඕන. යස්මින් සමේ ලෝකෝත්තරං ඥානං භාවේති නියානිකං අපචේගාමින් විවිච්ඡේවකාමේහි විවිචකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං ආදි වශයෙන් විග්‍රහයක් වෙනවා. යම්කිසි කෙනෙක් යම්කිසි අවස්ථාවක නිවන ඉලක්ක කරගෙන ස්කන්ධ පංචකයේ නිරෝධය නැත්තම් නිරෝධේ සාක්ෂාත් කිරීම අරමුණු කරගෙන කාමච්ඡන්ද ආදී නීවරණ දුරුකරන වැඩපිළිවෙලක් තියෙනවා නම් ප්‍රථම ධානය ආදී ධානයන්ට පත්වීමේ ක්‍රියාවලියක් සිදු කරනවා නම් අන්නයේ මට්ටමේ පිහිටලා යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨිය ආදී අංග පිළිපදිනවා නම් මෙන්න මේකයි මාර්ග සත්‍ය කියලා. පින්නොතනි මෙතෙන්දී අපි දැනගත යුතු කාරණයක් තියෙනවා. අපි එදිනදා ජීවිතයේහි රැකියාවක් ධාර්මික කළාට විතරක් ඒක මාර්ග සත්‍යයක් වෙන්නේ නැහැ. ඒක මාර්ග සත්‍යයක් වෙන්න නම් අපි සීලයක පිළිපදලා නැවත නැවතත් අපි සමතරමුණක ඉඳගෙන මේ ධර්ම මාර්ගය අඛණ්ඩව කාමචන්ද ආදී නීවරණ දුරුකරන මාවතෙහි අපි පිළිපදලා ඉන්නට ඕන. සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදියට අන්න ඒ සමාධිමත් වෙච්ච හිතින් තමයි සැබෑ ලෙසම අපි මේ සම්මා දිට්ඨිය ආදී අංග මාර්ගාංග විදියට ස්පර්ශ කරන අවස්ථාව. දෛනික ජීවිතයෙන් අපි සරලව මේ කාරණා සම්පූර්ණ කරන ගමන් භාගතුන් වහන්සේ දේශනාවට අනුගතව යමින් අපි දක්ෂ වෙන්නට ඕන හැකි තාක් දුරට හිත සමාධිමත් කරගන්න. හිත සමාධිමත් වෙච්ච පමණට කාමච්ඡන්ද ආදී නීවරණයන්ගෙන් හිත පිරිසිදු කරගත්ත තරමට තමයි අපට මේ සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු දුක්ඛ සත්‍ය පිරිසින් දැනගන්නටත්, සමුදය සත්‍ය ප්‍රහීණ කරන්නටත්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නටත් මාර්ගාංග සැබෑ ලෙසම ආරියශ්‍රැංගිකයේ මාර්ග විදියට අංග විදියට වඩන්නටත් අපට පුළුවන්කම තියෙනවා. පින්නතුනි මේ දුක නිරෝධය සමුදය මාර්ගය අපි තේරුම් ගත්ත පමණට දුක්ඛෝපනේ සහ සද්ධා කියපු විදියට අපට දැඩි ශ්‍රද්ධාවක් හටගන්නව බුදුරජාන් වහන්සේ මේක නේද අවබෝධ කරගත්තේ. එහෙනම් අපට දුක නිදහස් වෙන තියෙන්නේ මේක නේද? අපි මේ කුමන දේ දෛනික ජීවිතයේ කළත් ඒ කිසිම දෙයක අවසානයේ අපට දුක නිදහස් වෙන්න බෑ. අපට දුක නිදහස් වෙන්න තියෙන ඒකායන මාවත චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ආරසිංහ මාර්ගය තුල අකණ්ඩව හික්මීම පමණයි කියන එක අපි දැනගත්තොත් අපේ ජීවිතයේහි සැබෑ ඉලක්කයක් අපේ අවසාන නිෂ්ඨාවක් අපි තියාගෙන කටයුතු කරන්නේ. ඒ මොකද්ද? ඒ තමයි මේ හටගත්තු ලෝකයක Nirodhe දකින විතරක් නෙවෙයි අනුත්පාද නිරෝධය සහිත වූ ඇසට රූපයක් පතිත වෙන අවස්ථාවේදී එක තීරුම් ගන්න අවස්ථාවේදී බාහිර රූපයෙන් හිත නිදහස් වන ආකාරයට යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඤ්ඤංච එත්තේසා චිද්දතේ ජටං කියපු විදියට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයෙන් හිත නිදහස් වෙනසේ අපේ හිත උපරිම ලෙස බාහිරින් නිදහස් කරගන්නටත් ඒ වගේම නාමයන්තේනුත් ඒ බාහිර රූපයේ සිහි කරන අභ්‍යන්තර මානසික ස්වභාවේනුත් එයත් අනිත්‍ය දුක්ඛනාත්ම විදියට දැකලා අනිමිත්ත ශුඤ්ඤතාපහිත විදියට අපි කිසිම තැනක විඥානට්ඨිය තියා කර නොගෙන කිසිම තැනක දෙයක් සාර වශයෙන් නොගෙන අපේ සැබැලසම මේ යථාර්ථයේ තේරුම් ගන්න නම් මේ ධර්ම මාර්ගය තුල අපි ඉන්නට ඕන. එහෙම ඉන්න පින්නොතින අපට මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව පේනවා. අපේ ජීවිතයේ සැබෑ ඉලක්කය, සැබෑ නිවීම, සැබෑ නිදහස මේ බාහිර සතර මහා බෝධ රූපයෙන් නිදහස් වනටත් මේ අභ්‍යන්තර මනසෙන් නිදහස් වෙනටත් මේ නාම රූප දෙකෙන්ම නිදහස් වීම තමයි අපේ සැබෑ විමුක්තිය, සැබෑ ජයග්‍රහණය, සැබෑ සාර්ථකත්වය කියන එක අපි විශ්වාස කළ යුතුයි. අන්නේ විශ්වාසයට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. තමා භාවිත කරන මේ ප්‍රතිපදාව භාගතුන් වහන්සේගේ දේශනා තුළින් අසා දැනගත්තු මේ චතුරාර්ය සත්‍ය ජීවිතයේ ඒකායන මාවත කියන දැඩි විශ්වාසයක් අපි ඇති කරගන්නට ඕන. අන්නේ විශ්වාසය තුළ ඉන්නකොට පිනොත් වෙන අපට ලොකු වීරියක් ඇති වෙනවා. අභ්‍යන්තර උනන්දුවක්, අභිප්‍රේරණයක් හටගන්නවා. මේ ධර්ම මාර්ගයේ පිළිපදින නේද මා මේ ලෝකේට ආවේ. අපේ තියෙන සීලොම ශක්තියෙන්, සීලොම හැකියාවන්, සීලොම ද්‍රව්‍ය අපි මේ ආධ්‍යාත්මික ඉලක්කය සඳහා කැප කරනවා. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුර දේශනා කරනවා යම්තාක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දුකේ නිදහස් වුණා නම්, සරත්තඥාණයට පත් වුණා නම් පත්ුනේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන. යම්තාක් රහතන් වහන්සේ කෙනෙක් ඒ තත්ත්වයට පත් වුණා නම් පත්ුනේත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. යම්කිසි කුල පුත්‍රයෙක් ගිහිගෙන් නික්මුණා නම් යම්කිසි ඉලක්කයක් සඳහා මෙන්න මේ චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කරගෙන අවසානයට යෑම සඳහායි ඒ කුල පුත්‍රයන් මේ තත්ත්වයට පත් වුණේ කියලා දේශනා කරා. ඒ විතරක් නෙවෙයි භාගතුන් වහන්සේ දේශනා කරන ප්‍රධාන අනුශාසනාවසේ සඳහන් කරන්නේ මේ චතුරාර්ය සත්‍යය. උන්වහන්සේ නොඑක් දේවල් දැනගත්තා. සිංසපා සූත්‍රයේ සඳහන් කරනවා ඇට්ටේරිය වනයක් මැද යන ගමන් භාගතුන් වහන්සේ සඳහන් කරනවා කොළ ටිකක් අතට අරගෙන මේ ගත්තු කොළ ටික වගේ මා ලෝකෙට දේශනා කළේ බොහොම ටිකයි. මේ බිම වැටිලා තියෙන මහා කොළ සමුදාය වගේ මා ලෝකෙට දේශනා නොකරපු විශාල ප්‍රමාණයක් තියෙනවා. අර අතට ගත්තු කොළ ටික වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ස්වභාවය දෙය අනුශාසනය. ඒ අතරගත්තු කොළ ටික වගේ තමයි චතුරාර්ය සත්‍ය මිශ්‍රිත දුකත් දුකෙන් නිදහස් වීමත් කියන මේ මාවත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම අතීතයේ දැනුත් දේශනා කරන්නේ ලෝකෙට කරුණු දෙකක් විතරයි. ඒ මොකද්ද? ඒ දුකත් දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. වෙනත් විදියකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය දේශනාව කියලා. දුක කියන්නේ මොකද්ද? මෙන්න මේ ස්කන්ධ පංචකය විපාක මට්ටමින් හටගන්නා වූ අවස්ථාව. දුකේ නිදහස් වීම කියලා කියන්නේ අන්නේ හටගත් ස්කන්ධ පංචකය ස්පර්ශ සමුදයන්තයට නොගිහිල්ලා ස්පර්ශ නිරෝධයේ අන්තයටපත් වීම, නැත්නම් ස්පර්ශ නිරෝධයටපත් වීම. වෙනත් විදියකින් කියනවා නම් ස්කන්ධ පංචකය ආචේගාමි මට්ටමට නොගිහිල්ලා නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය රස කරලා ගොඩ ගහ ගන්නා වූ අන්තයෙන් වැළකීලා ස්කන්ධ පංචකය අපචයගාමී නිදහසට විවැය වීමටපත් වීම. මේ සඳහා පිනතුණ අඛණ්ඩව අපි සීලක පිහිටලා හිත සමාධිමත් කරමින් මෙන්න මේ යථාර්ථය සිහිපත් කරන්නට ඕන. හැම වෙලාවෙම අපට වඩන්න තියෙන්නේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් අපට ඇලීමක් ඇති වෙනවා නම් ඒ ඇලී මැටි වෙන ස්ථානයේම අපි නිරෝධය දකින්නට ඕන. දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ ඇස අරබේ අගත්තොතින් ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සය චක්කු සම්පස්සයා වේදනා රූප සංඥා රූප සංජේතන රූප තණ්හා රූප විතක්ක රූප විචාරාදී මේ එක එක ආයතනයක අවස්ථා 10ක් දක්වලා මෙන්න මේ 10ට තියෙන ඇලීම තමයි දුක්ඛ සමුදය කියලා කියන්නේ. අන්න ඒ දෙයට ආසා නොකිරීම තමයි දුක නිරෝධය කියලා කියන්නේ. එනිසා දුක හට ගන්නවා නම් හට ගන්න තියෙනෙත් මේ ස්ථානවලමයි. දුකේ නිරෝධයට පත් වෙන තියෙනවා නම් නිරෝධයට පත් වෙන තියෙනෙත් මේ ස්ථානෙමයි. ඒ සඳහාය සාදී ආයතනවල තියෙන අනිත්‍යතාවය, රූපාදී අරමුණවල තියෙන අනිත්‍යතාවය, චක්කු ධාතු ආදී ධාතුවල තියෙන අනිත්‍යතාවය, රූප වේදනා ආදී ස්කන්ධ පංචකයේ තියෙන අනිත්‍යතාවය, සමුදය වේය, උද්‍යබ්බය නැත්නම් අහුත්වා සම්බුතං හුත්වා නබවසිත කියන මේ යථාර්ථය පෙර නොතිබී හටගෙන හේතු සමුදයෙන් හටගෙන හේතු නිරෝධයෙන් මේ හැමදේම නිරෝධයට පත් වෙනවා කියන යථාර්ථය ප්‍රත්‍යක්ෂ කිරීම. පින්නතුනි මේක තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව අපට මේ කාලයට අනුරූපව දක්වන්න පුළුවන් සංක්ෂිප්ත විස්තරය. ඉතින් මේ කරුණ අපි තව තවත් අසා දැනගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපි ඇති කර ගන්නට ඕන. එහි ලැබෙන උපරිම ප්‍රයෝජනය තමයි අපි මේ සම්මා දිට්ඨිය මුලින් යන මේ ආර්ය සිංහ මාර්ගය තුළ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව අපේ ජීවිතයේ සැබෑ රැකවරණය, සැබෑ භූමිය බවට අපි පත් කර ගන්නවා. යතරොත් විශේෂයෙන්ම අපි සතර සතිපට්ඨානය තුළ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරෙහි අඛණ්ඩව හික්මෙන කෙනෙක් බවට පත් වෙනවා. අපේ ජීවිතයේ වඩාත්ම සමෘද්ධිමත් අවස්ථාව, අපි සතුටින් ඉන්න අවස්ථාව තමයි මේ ආරස්ඨංගික මාර්ගය තුළ නැත්තම් සතර සතිපට්ඨානය තුළ වාසය කරන අවස්ථාව. එයින් බැහැර වෙන හැම අවස්ථාවක්ම අපේ ජීවිතයට දුක නෙමෙන අවස්ථාව. දුක් විඳින පිනතුන ඔබ අප කවුරුවත් කැමති නැහැ. එහෙනම් අපි වහ වහාම මේ දහම තේරුම් අරගෙන හැකි තාක් දුරට ආරස්ඨංගික මාර්ගය තුළ අඛණ්ඩව නිරතුරුව ගමන් කරන්නට මේ අංග අපේ ජීවිතේට ආලෝකයක් කරගන්නට ඕන. සමාධිත්‍ය නම් වූ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නැවත නැවතත් අසා දැනගන්නට ඕන. ඒ අතර සම්මා සංකප්පේ නම් වූ යහපත් සංකල්පනාවල අඛණ්ඩව යෙදෙන්නට ඕන. සම්මා වාචා නිවැරදි වචන නිරතුරුව භාවිත කරන්නට ඕන. සම්මා කම්මන්ත ප්‍රාණඝාත ආදී කයින් සිදුවන වැරදි වලින් සම්පූර්ණ නිදහස් වෙන්නට ඕන. සම්මා ආජීවයේ අප කරන සියලු කටයුතු දැහැමි ජීවනෝපායක් තුලින් කරගන්නට ඕන. සම්මා වායාමයේ අපේ උත්සාහය අකුසල් දුරු කරගන්නටත් කුසල් දිනු කරගන්නටත් දරන උත්සාහයක් වෙන්නට ඕන. සම්මා සතිය නිරතුරුව අපි කාය වේදනා චිත්ත ධම්ම කෙන ස්ථාන හතරේ සිහි පිහිටුවා ගන්නට ඕන. සම්මා සමාධිය කියපු විදියට අපේ කාම ඡන්ද ආදී නීවරණ දුරු වෙන ආකාරයට සමත කමඨහනක් තුල අඛණ්ඩව අපේ හිත භාවිත කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ නීවරණ දුරු වෙන අවස්ථාව අපි මේ ලෝකයේ ඉහෙලින්ම සතුටෙන් ඉන්න අවස්ථාව. නීවරණ දුරු වෙච්ච අවස්ථාව කියලා කියන්නේ අපි බ්‍රහ්මයන් වගේ වාසය කරන අවස්ථාව. අන්නේ හිත පිරිසිදු වෙච්ච අවස්ථාව තුළදී අපි සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති කියපු විදියට, හිත සමාධිමත් වූ තැනැත්තා මේ යථාර්ථය නුවරින් දකිනවා කියපු විදියට, මුලින් අපි දැනගත්තු අර සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අපි නැවත නැවතත් නුවණින් මෙනෙහි කරනවා. ඒ නුවණින් මෙනෙහි කිරීම වශයෙන් අපට ටිකෙන් ටික රාගාදී අකුසල වලින්, සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම වලින් අපට නිදහසනට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා අපි අඛණ්ඩව කටයුතු කරන්නට අපේ ජීවිතේ උපරිම ශක්තිය අපි යොදවන්නට ඕන. අපේ මේ ගතවන ජීවිතයට, දිරාපත් වෙන ජීවිතයට, විස්රාම යන ජීවිතයට අපේ සැබෑ වටිනාකමක් ලබා දෙන්නට ඕන. ඒ වටිනාකම අපට කිසිදාක ආර්ථිකයෙන්වත්, අධ්‍යාපනයෙන්වත්, අප ලබන වෙනත් තනතුරුවලින්වත් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ හැම දෙයකින්ම අපට විස්රාම යන වෙන දවසක් වෙනවා. නමුත් අපේ ආධ්‍යාත්මික ජීවිතය අපි විස්රාම යන ජීවිතයක් නෙවෙයි ඒක. ඒක එන්නෙන්නම ආධ්‍යාත්මික සතුට වර්ධනය කරගන්නා ගමන් කෙලෙස් අඩු කිරීම සඳහා යන නිවෙන සැනසෙන ආධ්‍යාත්මික සුවය සාක්ෂාත් කරන මේ දහම් මඟ අපේ ජීවිතයට අඛණ්ඩ ආලෝකයක්, ආශිර්වාදයක්, රැකවරණයක් බවට පත් වෙනවා. මෙන්න මේ අසා දැනගත් පණිවිඩය අපේ යහළු මිත්‍රාදීන්, ඥාති මිත්‍රාදීන් ඉන්නවා නම් අන්නේ හැම දිනාටම දායාද කිරීම තමයි සැබෑ මිත්‍රත්වය, සැබෑ ඥාතිත්වය, සැබෑ කල්යාණ මිත්‍රත්වයසේ බුදුරජාණන් වහන්සේ මිත්‍ය සූත්‍රයේදී අපට දේශනා කරන්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට අපේ උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය දිගාසිරි සම්පස්සල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ ශ්‍රවණය කරපු දහම් කරුණු වලින් ඔබට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපි ඒකටත් අවස්ථාව ලබා දෙනවා. ඔබේ මයික් එක අන්මියුට් කළා ප්‍රශ්න අහන්න අවශ්‍යයි නෝනම් අහන්න පුළුවන් මේ අවස්ථාවේ. එහෙම නැත්නම් අපි මෙතනින් ඉමාටපත් කරන අපේ ස්වාමින් වහන්සේටත් දායක පින්තුන වෙනුවෙන් කුමක් කාරණයක් අසන්නට අවශ්‍ය නම් අහන්න පුළුවන්. හොඳයි පින්තුනි, අපි එහෙනම් මෙතනින් අවසන් කරන ඔබට මේ ධර්ම දේශනාව නැවත අහන්නටත් අවස්ථාව තියෙනවා. ඔබට අපැහැදිලි වෙච්ච කාරණා තියෙනවා නම් නැවත අහලා තමන්ගේ දැනුම දිනු කරගන්නා ලෙස අපි මතක් කරනවා. මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්ම වල බලයෙන් අප නමින් මියගේ ඥාතීහුද මේ උතුම් පුණ්‍ය ඵල අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයා චිරහත් කාලයක් රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවෙනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය මේ උතුම් කුසලිය ආනිසංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළම අප්‍රමාදීව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දුකෙන් නිදහස් වීමට ඔබ අප හැම දෙනාටම සියලු කායික මානසික සුවතාවයේ ශක්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. බයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිසෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. මෙතෙක් වෙලා අප වෙනුවෙන් ධර්ම දේශනා කරපු අපගේ ගෞරවනීය අපේ ධම්මගරු පණ්ඩිතාදර වහන්සේගේ නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා. උන්වහන්සේ කරන්නා වූ මේ ධර්ම දේශනාව මේ පැතුම් තව තවත් ශක්තිමත් කර ගැනීමට ශක්තිය දය වාසනාව සැලසේවා. උන්වහන්සේ පතන්නා වූ බෝධි උතුම් නිවන් සුවේ සැනසීම ලබා කරවා ගැනීමට මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා කියලා උන්වහන්සේ සාලෝ සාලෝ. ඔබ හැම දෙනාටමත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරමි. නෑ වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමතිරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමතිරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමතිරි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැමතිරි. තෙරුවන් සරණයි. ඒ තෙරුවන් සරණයි ඔබ වහන්සේට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. තෙරුවන් සරණයි.